ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් ඉමහත් ශ්‍රද්ධාවෙන් දානය සෝදානම් කරගෙන ඉඳිලා ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරලා හිතේ කුසල චේතනා දිනු කරගෙන ඉන්න අවස්ථාවේ මේ හිතේ පහළ කරගත්තා වූ පින්සිතවිලි වඩාත් වර්ධනය කරගන්න අවස්ථාව මාලිනී නෝන පාලි මහත්මා දමි පුතණුවන් මේ පිනතුන් දීර්ඝ කාලයක සිතන් සිද කරගෙන එන දානමය පින්කමයි මේ අදත් ඉතාම හොඳින් සිද කරලා නිමාටපත් කළේ. ඉතින් අපිට මේ වගේ දාන ආදී පින්දාම් සිද කරගන්නට අපේ කුසලයේ ඉහෙලටම දිනු කරගන්නට අපට අවස්ථාව ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච අවස්ථාවක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඒ සද්ධර්මයේ ලෝකයේ පවතින මහා සංඝරත්නය ඇසුරු කරන් ලැබෙන කාලයක තමයි අපට මේ වගේ ලස්සන පින්කම් සිදු කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට අපට ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ධර්මය ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරනකොට අපේ දිවි මඟ පහන් වෙනවා. ජීවිතයේ අපි ගොඩනගාගත යුතු ආකාරය පිළිබඳව මන අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ලැබෙන්නේ අපි ධර්ම ශ්‍රවණය කළ පමණට. ඒ නිසා තමයි බුදුහාඳුරෝ නිතරම සම්මා දිට්ඨි පුරේ ගවන් කියලා කාරණයක් දේශනා කරනවා. Right understanding is first. ඒ සම්මා දිට්ඨිය මුලින් තේමුණු පමණට තමයි අපේ මුළු දිවි ගමනම විශාල වෙනසකට ආධ්‍යාත්මික දියුණුවකට පත් වෙන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම. අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ? ලෝකයේ ඇත්තටම සිද්ධවන්නේ මොකද්ද? අපේ ජීවිතේ දිනු කරගන්න ඕන මොකද්ද කියන ආකාරයේ තේරුම් ගන්න ක්‍රමයයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ලබන්නට ආසන වශයෙන් කරුණු දෙකක් හේතු වෙනවා. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය, අනිත් එක ඒ අහබු දහම නුවණින් මෙනෙහි කිරීම. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ අහන දහම නුවණින් මෙනෙහි කරනකොට අපට සම්පූර්ණයෙන්ම අපේ ජීවිතය පැත්තටයි හැරෙන්නේ. සාමාන්‍ය ලෝකයේ නිතරම බාහිර දේ ගැන තමයි අවධානයෙන් ඉන්නේ. දැන් විද්‍යාඥයෙක් ගත්තත් නිතරම බාහිර ලෝකයේ සත්‍යයන් ගැන, ග්‍රහලෝක ගැන නිතරම අන්වේක්ෂ දුරේක්ෂ දාගෙන ඈත බලාගෙන තමයි ඉන්නේ. නිතරම ලෝකයට වෙන්නේ මොකද්ද කියන එක ගැන තමයි සැලකිල්ලෙන් ඉන්නේ. ඉතින් දමිත් මහත්තයා දන්නවා ආරක්ෂක අංශය නම් නිතර සොර සතුරෝ කවුද, අනතුරු මොනවද, ඒ වගේ බාහිරට තමයි නිතර අවධානය යොමු කරගෙන ඉන්නේ. නමුත් ධර්මය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ධර්මෙන් නිතරම කරන්නේ බාහිර ලෝකේ යමක් වෙනකොට අපේ අභ්‍යන්තර ජීවිතයට, අපේ හිතට මොකද්ද වෙන්නේ, අපේ ශරීරයට මොකද්ද වෙන්නේ කියන එක බලන එකයි ධර්මෙන් කරන්නේ. ඇතර රූපයක් පේනකොට ඒ රූපය දැකලා අපට කේන්තියක් යනවද, අපට ලෝභයක් ඇති වෙනවද, මාන්නයක් ඇති වෙනවද, අපේ අභ්‍යන්තර ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක තමයි ධර්මයෙන් බලන්නේ. එක අතකින් අපේ හිතට මොකද්ද වෙන්නේ, ඒ වගේම අපේ ශරීරයට මේ මොහොත මොකද්ද වෙන්නේ කියන එක බලන එක තමයි සම්පූර්ණම ධර්මයෙන් කරන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණය කරපු ගමන් ඇති වෙන ප්‍රධානතම වෙනස තමයි සම්මා සංකප්ප කියන එක ඇති වෙනවා. Right intention කියන එක. ඒ කියන්නේ තමන්ගේ හිතට ලෝභ ද්වේෂ ගැන අවධානයක් ඇති වෙනවා. මේ මොහොතේ තමන්ගේ හිතේ තියෙන ලෝභයක්ද ද්වේෂයක්ද කියන එක ගැන තමන්ගේ අභ්‍යන්තරයෙන්ම හිත පේන්න ගන්නවා. එහෙම පේනකොටම ඇතිවන පරිවර්තනය තමයි නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පනා සිතිවිලි අපේ හිතේ ඇති වෙනවා. නෙක්ඛම් කියලා කියන්නේ ආශාවෙන් ටිකෙන් ටික වෙන් වෙන්න ඕන, ලෝභකම ටිකෙන් ටික අඩු කරගන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. ඊට පස්සේ අව්‍යාපාද සංකප්ප, අනිත් කෙනා ගැන මෛත්‍රී සහගත වෙන්න ඕන, අවිහිංසා සංකප්ප, අනිත් කෙනාට හිංසාවක් කරන්න හොඳ නැහැ කියන මෙන්න මේ සිතිවිල්ලට එනවා. දැන් සමන් සම්පූර්ණම ගමන් කරන්නේ ආධ්‍යාත්මික සුවය සඳහා, මානසික සුවය සඳහා ගමන් කරන මාවතක් බවට පත් වෙනවා. අපි වෘත්තීය වශයෙන්, ප්‍රතිරක්ෂා වශයෙන් යමක් කරන්න පුළුවන්, ලෝකෙට සේවයක් කරන්න පුළුවන්. ඒව කරද්දී අපි බාහිර කොමන දේ කළත් කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගෙන, අභ්‍යන්තරේ පැත්ත රැකගෙන තමයි මේ හැමදේම කරන්නේ. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. ඊළඟට සම්මා වාචා. අපේ වචනෙහි විශාල පරිවර්තනයක් වෙනවා මේ සම්මා දිට්ඨියත් එක්ක. වචනයක් කතා කරනකොට නිතර නිතරම හිතනවා මේ කතා කරන වචනෙන් තමන්ට අනුන්ට යහපතක් වෙනවාද නැද්ද කියලා බලලා තමයි නිතරම වචන කතා කරන්නේ. දහම් මඟ කියන කෙනෙක්ගේ ඒ ආධ්‍යාත්මික ගමන මඟ බලන එක සාධකයක් තමයි එයා භාෂාව හසුරවන ආකාරය. ඒකට කියන සම්මා වාචා කියලා, right speech කියලා. When we have right understanding throughout listening to Dhamma, we have right intention. And also then we have right speech. When we speak something, we think again and again whether it is correct or not. That is right speech. සම්මා වාචාවෙන් පස්සේ සම්මා කම්මන්ත. අපේ කායිකව සිදුවන දේවල් ගැන අපි නිතරම සැලකිල්ලෙන් ඉන්නේ. කයින් වරදක් නොවන විදියට ප්‍රාණඝාතය, සොරකම ආදී මේ වැරදි ජීවිතයෙන් සිදුවීම හැකිතා කවම කරගන්නවා මේ සම්මා දිටියත් එක්ක. සම්මා කම්මන්තයෙන් පස්සේ සම්මා ආජීව. අපි ජීවත් වීම සඳහා කරන රැකී රක්ෂා ඊටාම දැහැමි රැකියාවක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ මේ කරන රැකියාවෙන් ලෝකයට උපරිම යහපතක් කරන්න උත්සාහ කරනවා. පුද්ගලයෙකුට දෙන්නෙකුට විතරක් නෙවෙයි, ඒ තමන්ගේ වෘත්තියෙන් වැඩි පිරිසකට යහපතක් සිද්ධ වෙන. ඒ වගේම වැඩි පිරිසකට කුසල සිද්ධ වෙන ආකාරයට පදනම සකස් කරන යහපත් කටයුත්තක් බවට පත් කරගන්නවා. ඉතින් දමිත් මහත්මයා ඒ තමන්ගේ වෘත්තියෙන් ඒ විහෙර විහාරස්ථානවලට ආරක්ෂාව සපයන ස්වාමින් වහන්සේලාට රැකවරණය සැලසෙන දේවල් ගැන ඒ නිතරම හිතන්නේ මේ සම්මා දිටියත් එක තමයි. right understanding එකත් එක්ක තමා මොකක් කරත් ලෝකෙට යහපතක් කරන්න ඕන. ඒ වගේම ස්වාමින් වහන්සේ කෙනෙකු හැරිඳලා වැඩියත් බොහොම අවධානයෙන් ඒ ස්වාමින් වහන්සේට ගරු කරන්න. මේ ඔක්කොම මේ තමන්ගේ වෘත්තිය නිතරම ફોકસ කරන්නේ මේ spiritual development එකත් එක්ක. මේක තමයි සම්මා දිටිය තියෙන ලක්ෂණය, right understanding එකේ තියෙන ලක්ෂණය. ඒකට කියනවා සම්මා ආජීව කියලා, යහපත් දිවි පැවැත්ම කියන එක. ඊට පස්සේ සම්මා වායාම, right effort කියන එක. නිතරම අකුසලයෙන් මිදෙන්නටත් කුසලයේ දිනු කරගන්නටත් නිතරම උත්සාහ ගන්නවා. තමන්ගේ හිතට අකුසල් නොවන විදියටත් කුසල් දිනු වෙන විදියටත් හැම වෙලාවෙම තමන්ගේ හිත ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා සම්මා වායාම කියලා. ඊට පස්සේ සම්මා සති. නිතරම තමන්ගේ කය ගැන, තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නේ. මේකට කියන්නේ right mindfulness කියලා. නිතර තමන්ගේ ජීවිතය ගැන අවධානයෙන් ඉන්නේ. බාහිර දේවල් කරනකොට වුණත් ඇත්තටම තමන්ගේ ශරීරයට, තමන්ගේ මනසට මොකද වෙන්නේ කියන එක ගැන බොහොම අවධානයෙන් ඉන්නේ. මෙන්න මේ සම්මා සතිය තමයි ධර්ම මාර්ගයේ ප්‍රධානතම ගමන් මඟ තීරණය කරන සාධකේ බවට පත් වෙන්නේ. සම්මා දිටිය ලැබුණු පමණට සම්මා සතිය දිනු කරගෙන ඒ සතිය දිනු වෙනවත් එක්කම වැඩිපුර තමන්ගේ හිත කුසල අරමුණක යොදන්න උත්සාහ කරනවා. මේක ඉතාම වැදගත් අවස්ථාවක්. බොහෝ දෙනෙක් අහනවා අපි පින්කම් කරනවා අපි මරණයෙන් පස්සේ සුගතිගාමි වේවිද කියලා අහනවා. දැන් සමහර ලොකු පින්කම් කරනවා. ඉතින් මේ පින්කම් කරන අයට තියෙන සැකියක් තමයි මේ පින්කම් කිරීම අපට අවසාන මොහොතේ කොච්චර දුරට බලපානවද? මේ පින්කම් අවසාන මොහොතේ සුගතිගාමි වෙන කොච්චර හේතු වෙනවද කියලා සමහර අය ප්‍රශ්න කරනවා. එහෙනම් ප්‍රශ්න කරන්නත් හේතුවක් තියෙනවා. ඇයි ඒකට හේතුව? ඇතැමිට ලොකු පින්කම් කරපු අය මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නේ නැහැ සමහර අය. ඇයි ඒකට හේතුව? දැන් සමහර අය පින්කම් කරලා ඉන්න අය ඉන්නවා. ඇතැමිට හුඟක් දන් දීපු අය ඉන්නවා. ඇතැමිට සීල සමාදාන වලට සහභාගී වෙච්ච අය ඉන්නවා. ඒවල උදව් කරපු අයත් ඉන්නවා. නමුත් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නේ නැහැ. ඇයි හේතුව මේකට? මේකට හේතුව තමයි පින්කම් කරාට ඒ කරන පින්කම ගැන හිතන ඉතාම සල්ප මොහොතයි. ඊට වඩා වැඩිපුර වේලාවක් තමයි ලෝකෙ මට්ටමින් ඉන්නේ. මෙන්න මේ නිසා බුදුදහමෙන් කියන්නේ තමන් දානයක් දෙනවා නම්, සීලයක් රකිනවා නම්, බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා කියලා හිතාගෙන ඉන්නවා නම්, අම්මා තාත්තට සලකනවා නම් මේ කරන දේවල් ගැන වැඩිපුර හිතන්නට ඕන. මේ සිතවිලිත් එක්කම තමයි අපි වැඩිපුර ජීවත් වෙන්නේ. එතකොට අවසාන මොහොතේ උපත තීරණය කරන ප්‍රධාන සාධකය තමයි දවසට තමන් වැඩිපුර කාලයක් හිතන්නේ මොකද්ද කියන කාරණේ. දැන් ඔබ අහලද බුදුරජාණන් වහන්සේගේ කාලේ ලොකෝ දානයක් දුන්න එකට කියන අසද්දෘශ්‍ය මහා දානය කියලා. එක බුද්ධ ශාසනයක එක්කෙනෙකුට එකවරක් පමණක් දෙන්න පුළුවන් දානය. අසද්දෘශ්‍ය කියන්නේ සමාන කරන්න බැරි දානය. ඒ කාලේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා එක තැනකට රැස් කළා. ඒ ස්වාමින් වහන්සේට අවශ්‍ය කරන සියලුම දේවල් දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණී දෙපිරිසම රැස් කළ දානයක් දෙනවා. ඒ දානය කවුද දුන්නේ? මේ ගෞතම සම්බුද්ධ ශාසනය. ඒ දුන්නේ කොසල් රජතුමා දුන්නේ. ඒ කොසල් රජතුමා ඒ දාන දෙනකොට මල්ලිකා දේවිය කොසල් මල්ලිකාවකට උදව් කළා. ඔබ විශ්වාස කරනවද? එච්චර සුවිශාල දානයකට උදව් කරපු කොසල මල්ලිකාවට සුගතිගාමී වෙන්න බැරි වුණා. මෙන්න මේක තමයි ලක්ෂණය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ දීපදානේ වතුර ගියාද කියලා. අනිසංසය නැද්ද කියලා. අනිසංසය ලැබෙනව නැත්තේ නෑ. නමුත් ඒ කුසල් කළාට ඒ කුසලයක් එක්ක නෙවෙයි ජීවත් වුණේ වැඩිපුර කාලයක්. අන්න ඒ නිසා අපි කරන පින්කම් ප්‍රබල වෙන්නේ ඒ පින්කම් වැඩිපුර හිතන ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තිබීම මේක දානයක්. හැබැයි ඒ පූජා කරන බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවතත් හිතනවා නම් ඒක දානයක් නෙවෙයි. ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. අපි යමක් දන් දෙන එක දානයක්. හැබැයි ඒ දානය ගැන නිතර නිතර අපි හිතනවා නම් ඒක දානය නෙවෙයි. එතකොට ඒක චාගානුස්සති භාවනාවක් වෙනවා. අපි අම්මට තාත්තට සලකන එක පින්කමක්. හැබැයි ඒක අපි නිතරම හිතනකොට ඒක චාගානුස්සති භාවනාවක් වෙනවා. අපි දවසට එක වතාව පංචශීල සමාදන් වෙන්න පුළුවන්. ඇතැම්මිට මුළු අවුරුද්දටම එක දවස වෙන්න පුළුවන් පංචශීල සමාදන් වෙන්නේ. හැබැයි තමයි ඒ කරුණ මේ ශික්ෂාපද තමා ආරක්ෂා කරනවා කියලා නිතර නිතරම හිතනවා නම් මොකද වෙන්නේ? ඒක නිකන් සීලයක් නෙවෙයි, ඒක සීලානුසුති භාවනාවක් වෙනවා. අපි ධර්මය අහනවා ධර්මශාලා ඉදගෙන. ඒ අහන ධර්ම කාරණා නිතර නිතර හිතනවා නම් ඒක ධර්ම ශ්‍රවණයක් විතරක් නෙවෙයි, ඒක ධම්මානුසුති භාවනාවක් වෙනවා. ඒ නිසා අපේ සුගතිය මරණයෙන් පස්සේ සුගතිය විතරක් නෙවෙයි. අපි මේ එදිනදා ගත කරන ජීවිතය කොයිතරම් ආධ්‍යාත්මික ඉහැරම ස්ටෙප් එකක ඉන්නවද කියන එක තීරණය වන්නේ ඒ කුසල් එක්ක, ඒ කරන කර්මයන් එක්ක තමයි කොච්චර ජීවත් වෙනවද කියන කාරණේ. මෙන්න මේකම තමයි අවසාන මොහොතේ අපේ ඊළඟ භවය තීරණය කරන සාධක වෙන්නේ. ඊටාම පැහැදිලි කාරණයක්. බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳන්ම අපට මෑත මුණගැහෙනයි දක්වාම අපි දැකලා තියෙනවා සමහර අය පින්කම් කරපු අය ස්වාමීන් වහන්සේලා නිතර ඇසුරු කරපු අය. හැබැයි ඒ වුණත් ඒ අයට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන එක ලේසි නෑ. ඇයි එහෙම වෙන හේතුව? ඇතැම් විට පින්කම් වලට ලොකු වියදම් කරනවා. හුඟක් මහන්සි වෙනවා, හුඟක් පිරිසෙනවා, හුඟක් බඩමුට්ටු පූජා කරනවා. හැබැයි ඒක හිතන්නේ බොහොම සල්ප වෙලාවක්. අන්න ඒ තමන් කරන දානයක් හෝ සීලයක්, භාවනාවක්, මෞපිය උපස්ථානයක්, සංගපස්ථානයක්, මේ කරන දේවල් නිතර නිතර සිහිපත් කරන ඕන. ඒ විතරක් නෙවෙයි, ඇත්තෙන්ම රැයට හීනෙදිත් මේ කරණේ ඔය පෙහෙන්න ඕන. මෙන්න මේ මට්ටමට ආවොත් තමයි අපිට හරියටම ඉන්ෂුරන්ස් එකක් තියෙන්නේ. මොකද්ද? සුගතිගාමි වෙනවා කියන ඉන්ෂුරන්ස් එක තියෙන මෙන්න මේත් එක. එහෙම නැතුව පින්කම් හුඟක් කළාට විතරක් සුගතිගාමි වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණ ඇති වෙන්නේ සම්මා සතියත් එක්ක, right mindfulness එකත් එක්ක. නිතර තමන් ගැන තමන්ගේ හිත ආරක්ෂා කරන නම් නිතර තමන්ට ජීවිතයේ සතුට ලැබෙන ඉහළම කාරණයක් ගැන තමන් නිතරම හිතේ තියාගෙන ඉන්න ඕන. අපිට අපි නොයෙක් යහළු මිත්‍රාදීන් ඥාතීන් අපිට මුණ ගැහෙනවා. ඒ ඥාති මිත්‍රාදීන් ගැන අපි නැවත නැවතත් හිතනවා. හැබැයි ඒ හිතුවට බොහෝ විට අපිට ඒ ගැන කුසලයක් ඇති වෙන්නේ නැහැ. අර මිත්‍රත්වය ගැන හිතනවා. නමුත් කාලයක් යනකොට අපි ධර්මයත් එක්කගෙනකොට අපිට වැඩිපුරම හිතෙන කවුරු පිළිබඳවද? අපිට වැඩිපුරම හිතෙන බුදුරජාණන් වහන්සේ ගැන, අපිට වැඩිපුරම හිතෙන සරියුත් මුගලන් ආදී හාමුදුරුවෝ ගැන, දාන උයන හැම වෙලාවෙම ඔබට මතක් වෙන්නේ ස්වාමින් වහන්සේලා ගැන. ඔබ බණ අහපු ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ තියෙ සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, මේ ස්වාමින් වහන්සේලා පිරිනපාල හිටියත් උන් වහන්සේලා තමයි තමන්ගේ ජීවිතයකට ජීවත් වෙන අය බවට පත් වෙන්නේ. මෙන්න මේක සම්මා සතියේ තියෙන ලක්ෂණයක්. එතකොට අපි එදිනෙදා දරුවන්ගේ වැඩ කටයුතු කළත්, ගෙදර වැඩ කටයුතු කළත්, රැකියාව කළත්, ඊට වඩා අපි හිතන්නේ මෙන්න මේ සතුට ලැබෙන ඉහළම කාරණා. බොහෝ විට මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන හේතුව, මනුස්ස ලෝකෙට වඩා පල්ලෙහා තැන් වලට යන හේතුව, ජීවිතයේ ලොකුම කාලයක්, දවසට වැඩිපුර කාලයක් හිතලා තියෙන කවුරු ගැනද? එක්කෝ තමන්ගේ දරුවෝ ගැන, නැත්නම් මොනබුරු මිනිවිඩියෝ ගැන, නැත්නම් තමන්ගේ ගෙදර ගැන ඉඩ කඩම් ගැන. මේව ගැන තමයි දවසට වැඩි වාර ගණක් හිතෙන්නේ. ඒ කියන්නේ මේවත් එක තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මරණයෙන් පස්සේ කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන්නේ අන්නේ දේවල්ට ආසන්නම තැනක තමයි ඉපදෙන්නේ. මෙන්න මේ ගැන අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට දැන් අපි සැලකන දරුවන්ට, ඥාතීන්ට, රැකියාවට සැලකන්නේ නැහැ කියන එක නෙවෙයි. ඊටත් වඩා ඉහළ මානසික සතුට ලැබෙන දෙයක් අපි අපේ ජීවිතවල ගොඩනගාගෙන තියෙනට ඕන. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක තමා මේ ප්‍රැක්ටිස් කරන ධර්මයේම තමන්ට සතුටක් ඇති වෙනවා. දන් දෙනකොට මේ පරිත්‍යාගයේ සීලියත්වයත් එක්ක කලක් යනකොට හිතේ සතුටක් ඇති වෙනවා. මේ දාහනයම තමන්ට ඒක ඉන්ටරෙස්ට් වෙනවා. බුද්ධ පූජා තියෙන එක බුදුහාඳුරන දෙන දාහන විතරක් නෙවෙයි, බුදුගුණ නිතර නිතර සිහි කරමින් ඉන්නේ. අපි රැකෙන සීලය ගැන අනේ මම මෙච්චර කාලයක් පංචශීල ආරක්ෂා කළා, මම පොහොය දවස්වලට අටසිල් සමාදන් වුණා. ඇතැමිට මාසෙට එක දවසේ අටසිල් සමාදන් වෙන්නේ. ඒ සිල් සමාදන් වෙච්ච දේ ගැන මාසෙම අනිත් මාසෙ පොහොය වෙනකම් හිතේ තියෙනවා. එතකොට දන්නේම නැහැ මාසයක්ම තමයි සීල අරන් ඉඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි සම්මා සතියෙන් වන යහපත. මෙන්න මේත් එක කලක් ඉන්නකොට මොකද්ද වෙන්නේ? මේ සම්මා සතියම සම්මා සමාධියක් බවට පත් වෙනවා, රයිට් කන්සන්ට්‍රේෂන් එකක් බවට පත් වෙනවා, මේකම භාවනාවක් බවට පත් වෙනවා. කොතන ගියත් තමන් යන්නේ ධර්මයත් එක්ක, කොතන ගියත් තමන් යන්නේ කරපු පින්කම් ටිකත් එක්ක, කොතන ගියත් යන්නේ තමා උදව් කරපු ඥාති මිත්‍ර ආදීන් අසරණ අය උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා. මෙන්න මේ මානසික මට්ටමෙන් මේක තමයි ඇත්තෙම නියම ගාඩ් එක. දැන් ජනාධිපති කෙනෙක් එළියට යනකොටම ගාඩ් එකක් දාලා යන්නේ නේ. එතකොට ජනාධිපතිවරයා ඉන්න ස්ථානෙත් ගාඩ් එකක් දාලා තියෙනවා, මගේ යනකොටත් ගාඩ් එක තියෙනවා, යන ස්ථානෙත් කලින්ම ගිහලා ස්ථානගත කළොත් පොලිස් අය චෙක් කරනවා. මේ වගේම තමයි අපි ධර්මානුකූලව ඉන්නකොට අපි යන හැම තැනම වටේම ගාඩ් එක දාගෙන අකුසල් සිතිවිලි තමගේ ජීවිතයට එන්නේ නැති විදියට ගාඩ් එක දාගෙන තමයි මුළු ගමනම යන්නේ. ඔහුට මහා මග මෙටීරියල් ගාඩ් එකක් අවශ්‍ය නැහැ. ඔහුට ආධ්‍යාත්මික ආරක්ෂාවක් ස්පිරිචුවල් ගාඩ් එකක් දාගෙන තමයි ඔහු හැම තැනම යන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහුට දෙවියන් ප්‍රඥාන් ඔහුට උදව් කරනවා, ඔහු රැක ගන්නවා, ඔහුට අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. මෙන්න මේ ගමන් මග තමයි සම්මා දිට්ඨියෙන් ධර්ම ශ්‍රවණය කළා. යම් කිසි කෙනෙක් මේ දහම් මග ඉදිරියට යනකොට ඔහුගේ සමස්ත ජීවිතයම සම්මා සංකල්පය වෙලා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය නවතින්නේ නැහැ. ਉਹ තවත් ඉදිරියට ගිහිල්ලා සම්මා ඥාන, සම්මා විමුක්ති කියන තවත් පියවර දෙකක් ගිහිල්ලා. ඔහුට නිතරම අවසාන වශයෙන් පේන්නේ මේ අනිත්‍යතාවය පේන ගන්නවා. හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙලා මෙන්න මේ මනසේ සිතේ අනිත්‍යතාවයක් පේන, ස්කන්ධ පංචකයේ සමුදේවය පේන ආධ්‍යාත්මික විමුක්තියක් කරා යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මේ පූජා කරන දාණය ස්වාමින් වහන්සේලාට පූජා කිරීමෙන් ඔබ ලබන ප්‍රතිඵලය මොකද්ද? ඔබ ලබන ප්‍රධාන ප්‍රතිඵලය තමයි ධර්ම ශ්‍රවණය කරලා අන්නේ ධර්ම ශ්‍රවණයෙන් තමන්ගේ ජීවිතයට උපරිම ගාඩ් එක, උපරිම ආරක්ෂාව තමා දමා ගන්නට දක්ෂ වෙනට ඕන. සමස්ත ජීවිතයේම ආධ්‍යාත්මිකව පිරිපුන් සතුටෙන් පිරි ඉදිරිය යන, නිතරම සිතට කුසල චේතනා ඇතිවෙන, අකුසල චේතනාවකට කිසිදු ඉඩක් නොමැති මනසක් හදාගන්න අපි දක්ෂ නොතින් ඒ පිරිසිදු මනස නිසාම අපේ සමස්ත අභ්‍යන්තර ජීවිතයත් යහපත් කරගන්නටත්, සුගතිගාමී කරගන්නටත් විතරක් නෙවෙයි අපට නිතරම ආධ්‍යාත්මික මිතුරා මුණගැහෙන ආධ්‍යාත්මික ගමනක් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පින් සිතිවිලි වර්ධනය කරගන්නට ඔබ කාලාන්තරයක් දීපු මේ දාණය ගැන නිතර නිතර හිතලා සතුටටපත් වෙන්න. ඊටාම දුර බැහැර ඉඳලා ස්වාමීන් වහන්සේ කියලා කෙරෙහි ඉමහත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් දාණය පූජා කරන පින්තුන්, ඒ වගේම කටින පින්කම් ආදිය සිද්ධ කරලා අප්‍රමාණ පින් සිතිවිලි සිද්ධ කරගෙන විහාර විහාරස්ථාන ගණනක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේට ඊටාම මෛත්‍රියෙන් උන්වහන්සේලා රැක බලාගෙන ඒ කරපු සියලු පින්කම් සියලු ආධාර උපකාර ගැන නිතර නිතර හිතලා සතුටටපත් වන්න. එනිසායි සියලු පින්කමලා නිසංසයෙන් ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා. ඒ ඥාතීහුද අවසානයේදී උතුමෝ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුන් නමින් මියගිය ඥාතීහුද සිහිපත් කරමින් අපි ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන්ගේ බලයෙන් පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්වත් හැම දෙනාමත් මේ ලෝකියත් සම්බුද්ධ ශාසනයත් චිරහත් කාලයක් එහෙන් රැක දෙනු ලබත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාචයම් නේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයම් නේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පින්නතුන් ගබම සතුරට පත්වන්න මාසිකව සිදු කරන දානමය පින්කම මේ මාසෙත් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිය දින්ම දානය පූජා කරන්න අවස්ථාව ලැබුණා කියලා රැස් කරගත් මියුතුම් පින්කම යනි සංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවය සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමු.